Bụt-đa-hăng văn-đê Bụt-đa-hăng Dhammang Sanghang Vande Budo Sarana Veva Sadham Sarana Veva Sangha Sarana Veva Metum Saranin ජයම වේවා ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත්නි අදත් ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන සෝතර ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට අහුන්කන් දීමටයි ඔබ බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමයෙන්ම අපි අප සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සද්ධර්මය මහා සංඝරත්නය හදවතින් සිහිපත් කරගෙන අපි නිරතුරුව ආරක්ෂා කරන අපේ සීලය නිත්‍ය සීලය අධිෂ්ඨාන කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් වලින් මා වැළකීලා ඉන්නේ කියන සීලය යලි සිහිපත් කරගෙන අපේ මද වේලාවක් මෙත්සිත මෛත්‍රී භාවනාව වඩමු ඔබත් මාත් සිටින මේ ස්ථානයේ ඉඳන් ලොවැස් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව මෙත් සිත අපි භාවිත කරමු. මෙම නිවසේ පටන් සියෝ දිසා වැසි සියලු සන්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයෙන් සැනසෙත්වා ලෝවැසි සියලු සන්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසේ පටන් මෙම ගමෙහි නගරයෙහි ප්‍රදේශයෙහි ජනපදයෙහි රටෙහි ලෝකයෙහි විශ්වයෙහි සියලු තැන වසන සියලු සන්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත්නි, අදත් අප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් දේශනයකින්ම අපට අනුශාසනා කරන්නේ අපේ ජීවිතයේහි වටිනාකම වැඩි කරගන්නට. ඒ හුදෙක් අපේ බාහිර ආර්ථික අධ්‍යාපනාදී වටිනාකම් වලට ඉහළින් ගිහිපු ආධ්‍යාත්මික වටිනාකමක් ලබා දෙන්නටයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. උන්වහන්සේ අපට අනුශාසනා කළා අපේ එදිනෙදා ජීවිත සාර්ථක කරගන්න ආකාරය, ආර්ථිකයෙන් දියුණුවන ආකාරය, අධ්‍යාපනයෙන් දියුණුවන ආකාරය, ආර්ථිකය සුරක්ෂිත කරන ආකාරය. එහෙම දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේ වඩාත්ම අවධාරණය කළේ අපේ ආධ්‍යාත්මික සිතෙහි තියෙන දියුණුව වටිනාකම වැඩි කරගන්නටයි. ඒ වටිනාකම දියුණු කරගත්තු ප්‍රමාණයටයි අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපේ හිතට එන රාගාදී අකුසල දහම් වලින් හිත මුදවාගෙන හිත පිරිසිදු වෙච්ච පමණටයි අපේ ජීවිතයේ නියම පරමාර්ථය, ඉලක්කය ඉෂ්ට වෙන්නේ. අනේ සඳහා කරපු අනුශාසනා තමයි අපට නිරතුරුව ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඔබ හුඟක් වාසනාවන්තයි. මෙමුදු ඊතාම රෝග අධික කාලයක වුණත් ඔබේ නිවසම ඔබට බුද්ධ මන්දිරයක් කරගන්නට, ධර්මශාලාවක් කරගන්නට, විහාරස්ථානයක් කරගන්නට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ඔබ කළා වූ ලොකු භාග්‍යයක ආනිසංසයක්. අන්නේ භාග්‍ය භුක්ති විඳින අවස්ථාව සනිටුහන් කරමින් අප මීට කලින් සූත්‍ර ධර්ම කීපයක් සාකච්ඡා කළා. මුලින්ම ධම්මදායාද සූත්‍රය අපි පැහැදිලි කළා. ධම්මදායාද සූත්‍රයෙන් විස්තර කරන්නේ මේ ලෝකයේ තියෙන භෞතික සම්පත්වලට වඩා, ආමිසයට වඩා ධර්මය අපි දායාද කරගෙන බුදුරජාණන් වහන්සේගේ සැබෑ උරුමය ධර්මදායාදය, ධර්ම ප්‍රතිලාභයේ උරුමය අපි ලබා ගන්නේ කොහොමද කියන කාරණය. ඊළාට අපි සිංහල සූත්‍රයෙන් සාකච්ඡා කළා. ඔවුනොන්ගේ යුතුකම් මැනවින් ඉටු කරගෙන සාර්ථක මෙරව ජීවිතයක් ගත කළා. ඒ විතරක් නෙවෙයි, සතර ක්ලේශ ධර්මයන්ගෙන්, ඒ වගේම සතරාගතියෙන්, අපාය මුඛාදීන් මිදලා මරණින් මතු ජීවිතයක් සුගතිගාමී කරගන්න ආකාරයේ මාවත සිංහල සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඊළාට අපි චුල්ලකම් විභංග සූත්‍රය සාකච්ඡා කළා. සමාජයේ තියෙන විවිධ ප්‍රභේදවලට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපම කළා වූ කුසල අකුසල කර්ම ශක්තිය විපාකේනොයි අප යම් කිසි මට්ටමකදී සිටින්නේ. හැබැයි ඒකෙන් අපි කර්මයටම ඉඩ දීමෙන් බැහැරව වඩාත්ම හොඳ කර්ම කරගෙන මේ ජීවිතෙම වඩාත් ඉහළ මට්ටමට පත් කරගන්නට, ඒ වගේම කර්ම චක්‍රයෙන් සම්පූර්ණ වෙන් වෙන ධර්ම චක්‍රය හේතුඵල ධම කුමක්ද කියන කරුණත් අප හෙදී සාකච්ඡා කළා. අපි මෙට කලින් දේශනාවෙත් සාකච්ඡා කළේ මෙත්ත සූත්‍රය, එහෙමත් නැත්නම් කරණීය මෙද සූත්‍රය ගැන. යම්කිසි කෙනෙකුගේ ජීවිතයේ වටිනාකම වැඩි වෙනට හේතු වන ප්‍රතිපදාවන් දේශනා කරපු ශාන්ත වූ නිවනට ළඟා වෙන මාවත දේශනා කරන සූත්‍රය. එහෙදී අපි සීලෙන් ශක්තිමත් වෙනට ඕන අවංක භාවය, ඍජු භාවය, ඒ වගේම සෝච භාවය, ප්‍රඥාවාදී ගුණධම් වලින් යුක්ත වෙන අපි නුවණැත්තන් විසින් නිග්‍රහ කරන සුළු වූ වරදක් නොකර ඉන්න මට්ටමට අපි කායික වාචිකව සංවර වෙනවා. එතනින් නොනවති අපි ලෝක සත්‍යයට මෙත්සිත භාවිත කරනවා. ලෞකික වශයෙන් යම්කිසි කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම කුසලයේ විදියට බුදුදහමේ දැක්වෙන්නේ මෛත්‍රී භාවනාව. අන්නේ මෛත්‍රී භාවනා දියුණු කරන කෙනෙක් විදියට ලෝක සත්‍යයන් කෙරෙහි දරුවෙක් දැස බලන ආකාරයෙන් කොහොමද බලන්නේ කියන කාරණේ විස්තර කළේ. ඒ විතරක් නෙවෙයි, අපි ඉහළම මානසිකත්වයේ ඉන්නවා නම් අප සමග අමනාප දෙන්නෙක්වත් ඕනෝන් ගහ බැනගන්නකොට විරසක වෙනකොට අපි කැමති නොවන ආකාරය පැහැදිලි කළා. කොයිතරම් ඉහළ මානසික අධ්‍යයත්ව පින්නතුනි. එතනින් නොනවති දෘෂ්ටිවලින් බැහැරව ප්‍රඥාවෙන් යුක්තව ලෝකයේ දෙස බලන ආකාරය කරණීයමෙත සූත්‍රයෙන් පැහැදිලි කළා. අද අප පැහැදිලි කරන්නේ සංයුත්ත නිකාය ඇතුළත් වන සූත්‍ර ධර්ම දෙකක්. ඒක දිහෙතු සූත්‍රයත් ඒක පුත්ත සූත්‍රයක් කියන මෙන්න මේ සූත්‍ර දෙක. සංයුත්ත නිකායෙහි ලාභ සක්කාර සංයුත්තේට ඇතුළත් වන දාරුණ වග්ගයට එන සූත්‍ර දෙකකුයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දෙක පින්නතුනි අප සාමාන්‍යයෙන් අසන සූත්‍රවලට වඩා වෙනස් සූත්‍ර දෙකක්. දෝදරුවන් හදන දෙමව්පියන් විසින් දෝ පුතුන් පිළිබඳව කොහොමද කොයි විදියෙ ආකල්පයක් ඇති කරගන්න ඕනේ කියන කාරණේයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. සාමාන්‍යයෙන් බුදුදහම පුරාම මව්පිය දෝදරු සම්බන්ධතාවය පැහැදිලි කරනවා. අප කලින් සාකච්ඡා කළ සිගාල සූත්‍රෙන් දැක්වෙනවා අම්මා තාත්තා කොහොමද දරුවන්ට සලකන්නට ඕන. ඒ සැලකිලි ලබන දරුවන් කොහොමද අම්මට තාත්තට ප්‍රතිඋපකාර කරන්න ඕනේ කියන කරුණු පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි. ඒ දෝ දරුවන් හදන අම්මල තාත්තලා අකුසලයෙන් මුදවලා දරුවන් යහපතේ යොදව ආකාරයත්, ඒ වගේම දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දීම, දරුවන්ගේ ගෘහස්ථ ජීවිත සඵල කරගන්න ආකාරය මේ ආදී කරුණු අපි සාකච්ඡා කළා. ඒ වගේම පින්නතුනි දරුවන් හදන අම්මල තාත්තලගේ ප්‍රාර්ථනාව ඒ දූ දරුවන් ගුණ දහම් වලින් දිනු වෙනවා දකින්නයි. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් එකම දරුවෙක්ගේ අවස්ථාවකදී ඒ දරුවා කෙරෙහි කොයි ආකාරයෙන් පිළිපදින්න ඕනද කියන කාරණය බුදුහාඳුරු විස්තර කළා. දූ පුතුන් දෙපිරිසම පිළිබඳව මේ සූත්‍ර දෙකෙන් දක්වනවා. අම්මා ශ්‍රද්ධාවන්ත නම් ඒ අම්මා කෙනෙක් එකම දරුවෙක් නම් අන්නේ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? ඒ තමයි කොහොම හරි හත්තාලවක හරි නැත්තම් චිත්ත ගෘහපතිය හරි වගේ වෙන්න කියලා. එකම ළමයාට කරන්න තියෙන ආයාචි නෑ මේ දක්වන්නේ. අන්න ඒ ළමයා යම්කිසි දවසක මහාන වෙන්න කැමති නම් ඒ මහාන වෙන දවසේදී ඒ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න සරුත් හාමුදුරු හරි මුගලම් හාමුදුරු හරි වගේ වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඒ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න කවදාකවත් ලාභ ප්‍රයෝජන වලට ගිජු වෙන්න එපා. ලාභ ප්‍රයෝජන ඔබ වෙත ඇවිල්ලා ඔබ යටපත් කර නොගනීවා කියලා දරුවාට ප්‍රාර්ථනාවක් කරන්න ආයාචනයක් කරන්න කියලා බුදුහාමුදුරු මුලින් සඳහන් කරනවා. ඊළඟට දේනියක් ගැන සඳහන් කරනවා. දූ පුතුන් දෙපිරිස ගැනම බුදුහාමුදුරු දේශනා කරනවා. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට ඉන්නේ එකම දේනියක් නම් දුවක් නම් අන්න ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? දුවේ කොහොම හරි ඔබ නන්ද මාතාව හරි එහෙමත් නැත්නම් උත්තරා මෙහි උත්තරා උපාසිකාව හරි වගේ වෙන්න කියලා. ඊළඟට ඒ දියණිය යම්කිසි දවසක මහාන වෙන්න කැමති නම් ඒ මහාන වෙන්න කැමති දියණියගෙන් ඉල්ලීමක් කරන්න. දුවේ කොහොම හරි ඔබ කේමාව හරි උප්පලවන්නම හරි වගේ වෙන්න කියලා. පින්නතුනි මේ දේශනාව ඔබට හෙනකොට මේ දූ දරුවන් පිළිබඳව දූ පුතුන් පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ අම්ම කෙනෙකුට ආයාචනය කරන්න ඕන ආකාරය පැහැදිලි කරනකොට ඔබට හිතෙයි ඔබ බොහෝ විට අහලා තියෙන්නේ විසාකාව, බන්දුල මල්ලිකාව, අනාථපිණ්ඩික සිටුමා, බිමිසාර රජතුමා මේ වගේ ශ්‍රාවකයන් විදියට වෙන්න කියලා තමයි අපි බොහෝ විට අහලා තියෙන්නේ. ඒවත් හොඳ උදාහරණ. නමුත් භාගතුන් වහන්සේ යම්කිසි උදාහරණයක් නිදර්ශනක් දෙනවා නම් එතෙන්ද දෙන්නේ ඉහළම ආදර්ශය, උසස්ම ආදර්ශය තමයි ලෝකෙට ඉදිරිපත් කරන්නේ. අන්න එතෙන්දී ගිහි දූ පුතුන් හැටියට ඔබේ දූ දරුවන් කොයි මට්ටමට ගන්න ඕනද කියන කාරණේයි භාගතුන් වහන්සේ මෙහිදී අපට පැහැදිලි කළ දෙන්නේ. පින්නතුනි මේ සූත්‍රය මුලින්ම අහනකොට ඔබට ඇතැමිට හිතෙයි ඔබට දූ දරුවන් නැහැ කියලා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වුණත් පින්නතුනි අපි මුලින්ම අපි ඉන්න ස්ථානයෙන් පටන් ගන්නට ඕන. අපට දූ දරුවන් නොහිටියත් අපි හැම දිනෙකම අම්මල තාත්තල ඉන්න අය. ඒ අමල තාත්තලගේ අපි පින්වන්ත දූපතුන් වෙලයි මෙලව ඉපදුනේ. විශේෂයෙන්ම බෞද්ධ පරිසරක ඉපදිච්ච හැටියට අන්න ඒ අපට ලැබුණු උරුමය, විශේෂයෙන් අපේ අම තාත්තා අප කුඩා කාලෙම ඒ අය ශ්‍රද්ධාවන්තය විදියට අපේ සිඟිති දෑත් එක් කරලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවට වන්දනා කරවලා ඒ මුලින්ම ලබා දීපු ශ්‍රද්ධා ප්‍රතිලාභය අප උරුම කරගත්තුව හැටියට අප අපේ දෙමව්පියන්ට යුතුකම් මුලින් ඉටු කරන්නට ඕන. අන්න එහෙම ශ්‍රද්ධාවෙන් සීලයෙන් ගුණයෙන් දිනු වෙන අපි ඒ ගුණ දහම් ටික ඉහළටම පෝෂණය කරගන්න ගමන් අපට දරුවෝ ඉන්නවනම් අන්නේ දරුවන්ගෙනුත් මේ ධර්ම මාර්ගය අපි අපේක්ෂා කළ යුතුයි. එතකොට අපි මුලින්ම කල්පනා කරලා බලමු අපි දරුවන් විදියට අපි කොහොමද ධර්මයෙන් ඉදිරියට යන්නේ කියලා. පින්නතුනි මේ සූත්‍රය ගත්තොතින් සූත්‍රෙන් කරුණු කිහිපයක් පැහැදිලි වෙනවා. එකක් තමයි ශ්‍රද්ධාව ගැන. මේ ඉල්ලීම කරන්න කියලා කියන්නේ දෝ දරුවන්ගෙන් මේ ඉල්ලීම කරන්න කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි, ශ්‍රද්ධාවන්ත කෙනෙකුට. නිකනු ශ්‍රද්ධාවන්ත කෙනෙක් නෙවෙයි, මැනවින්ම ශ්‍රද්ධාවේ පිහිටිය උපාසිකාවකට උපාසකයෙකුට. මෙතන අම්මා පිළිබඳ විදිහපත් කළත් දෙමව්පියන් ගැනමයි මේ සඳහන් කරන්නේ. පින්නතුනි අම්මා මූලික වෙන නිසා අම්මා මෙතන ඉදිරිපත් කළත් දෙමව්පියන්ම මෙතන නියෝජනය වෙනවා. පින්නතුනි මේ සූත්‍රයේ දිහා බලන විට කාරණා කිහිපයක් අපට පැහැදිලි කරගන්න පුළුවන්. එකක් තමයි ශ්‍රද්ධාව කියන කාරණය. ඊළඟට ලාභ ප්‍රයෝජන වලට ගිජු නොවිය යුතු ආකාරය. අනිත් කාරණය තමයි දරුවන් පිළිබඳ වාකල්පය. ඒ වගේමයි ලෝකයේ දීලා තියෙන ඉහළම ආදර්ශ. භික්ෂුන් වහන්සේලා, ගිහි උපාසිකාවන් වැනි මේ ඉහළම ආදර්ශ දීපු ආකාරය. සාමාන්‍ය සෝවන් ශ්‍රාවකයන් නෙමෙයි බුදුහාමුදුරුවෝ නිදසුන් වශයෙන් අනුගමනය කළ යුතු පුද්ගලයන් විදියට, ගිහියන් විදියට දීලා තියෙන්නේ. දීලා තියෙන්නේ මේ සඳහන් වන චෙත්ත ගෘහපතිය, නන්දමාතාව, කුජ්ජුත්තරාව, හත්තාලවක මේ අය පින්නතුනි අනාගාමී ජීවිත ගත කරපු අය. අනාගාමී වෙච්ච හුඟක් අය බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. නමුත් ඒ අනාගාමී වුණා කියලම බුදුහාඳුරා දැවසට ගන්න කියලා නැහැ. මොහුගේ ජීවිත දෙස බලන විට පේන ලක්ෂණය තමයි මේ සඳහන් වන චිත්ත ගෘහපතියත්, ඒ වගේම මේ සඳහන් වන කුජ්ජුත්තරාවත් මේ අය බහුශ්‍රුත අය, ධර්මය හුඟක් දැනගත්තු අය. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට සිය ගණන් තවස් ගිහි උවැසියන්ට උපාසකයන්ට අනුශාසනා කරපු අය. ඒ නිසා ගිහියෙක් වශයෙන් හුදේ පුද්ගලික ආධ්‍යාත්මික ජීවිත විතරක් නෙවෙයි ඒ අය සමාජයට සේවයක් කරන අනිත් අය ධර්ම මාර්ගයට ගන්නට පුළුවන් ශක්තිය ඉන්න අයයි ආදර්ශයට ගන්න කියලා තියෙන්නේ. එහිදී මේ ශ්‍රාවකයන් විශේෂයෙන්ම ගෘහස්ථ ජීවිත ගත කළත් ඔවුන් කාමභෝගී ජීවිතයෙන් වෙන් වෙලා යුතුකම් කරන්න කිරීම හේතුවෙන් නිවසේ වාසය කළත් ඔවුන් කාමභෝගී ජීවිතවලින් සපුරාම වෙන් වෙලා අනාගාමී මට්ටමේ හිටිය උසස් මට්ටමේ ශ්‍රාවකයන් විදිහටයි සැලකන්නේ. ඇතැම් විට ඔබහල ඇති සමහර ශ්‍රාවකයන්ට භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන්නට, දහම් කරුණු සාකච්ඡා කරන්නට යන්නට කියලා බුදුහාමුදුරුවෝ චිත්ත ගෘහපති වෙනි ශ්‍රාවකයන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් මත මේ ඉහළම ආදර්ශ සඳහන් කරන්නේ. විශේෂණ පින්නතුනි මේ සූත්‍ර දෙකම ඇතුළත් වන්නේ සංයුත්තනිකායෙහි ලාභ සක්කාර සංයුත්තයට. මේක ඉතාම වැදගත් කාරණයක්. ප්‍රථම ධර්ම සංගායනාවේදී ඒකරාශී වෙච්ච මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයේ ඒ ඒ කොටස් ඒ ඒ තැන්වල ස්ථානගත කරලා තියෙනවා. උන්වහන්සේලා ඉතාම විධිමත් විදියට ඒව සම්පාදනය කරලා අනිත් අයට වඩාත්ම නිවැරදිව කරුණු නිරවුල්ව තේරුම් ගන්නට පුළුවන් ආකාරයට පෙළගස්සලා තියෙනවා. අන්න එහෙදි මේ සූත්‍රය ඇතුළත් ස්ථානය ගැන අපි අවධානය යොමු වෙන්නට ඕන. හුදෙක් දරුවන් පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය විතරක් නෙවෙයි මේ සූත්‍රෙන් දැක්වෙන ශ්‍රද්ධාව ගැන, විශේෂයෙන්ම ලාභ සත්කාර පිළිබඳවත් අප ක්‍රියා කළ යුතු ආකාරය, අපේ දැක්ම, අපේ ආකල්ප මේ සූත්‍රෙන් පැහැදිලි කරනවා. පින්නතුනි අප සඳහන් කළා බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරගන්න කියලා. ඒ වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධක අතර ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම බෙහෙවින්ම වැදගත් වෙනවා. මේ සූත්‍රයේ ශ්‍රද්ධාව මූලික කාරණයක් විදිහට දක්වනවා. ශ්‍රද්ධාව ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙහි ප්‍රතිඵල විදිහට. ධර්ම ශ්‍රවණය කරනකොට අපට කුසල අකුසල කර්ම ශක්තියෙන් ගැන යම්කිසි අවබෝධයක් ඇති වෙනවා. අපි හැකිතාක් දුරට අකුසල දහම් වලින් මිදෙන්න උත්සාහ කරනවා. ඇයි එහෙම කරන්නේ? අපි අකුසල වලින් වෙන් විය යුත්තේ අපටම අපකරන ගෞරවයක් ආදරයක් විදියට. අපේ හිත අපිරිසිදු වුණොතින් අපි කයින් වචනෙන් කරන දේවල් වැරදි දේවල් වෙනවා, අපට දුක් විඳින වෙනවා. අන්න ඒ නිසා හැකිතාක් අකුසලෙන් මිදලා කුසලස උපසම්පදා කියපු ආකාරයට හිත පිරිසිදු අපේ ක්‍රියාවන් කරන්නට පෙළඹෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි ටිකෙන් ටික අපේ හිත අකුසල දහම් වලින් දුරු කරගන්නට අප උත්සාහ කරනවා. මෙහෙම ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට ටිකෙන් ටික දන් දෙනකොට, සිල්වත් වෙනකොට, මෛත්‍රී භාවනා කරනකොට මෙන්න මේ කාරණාවලදී පින්නතුණි අපේ ජීවිතයේ ක්‍රමානුකූල පරිවර්තනයක් ඇති වෙනවා. මොකද මේ පරිවර්තනය අපේ හිතේ එන්න එන්නම මානසික සුවේ දිනු වෙනවා. අනිත් පැත්තෙන් අපි දෛනිකව කරන කටයුතු බොහොමයක් අප බලාපොරොත්තු වන ආකාරයට සඵල කරගන්නට දිටගම වේදනිය වශයෙන් මේ දැහැමි ප්‍රතිපත්තිය අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. මේ තුළින්ම අපි අඛණ්ඩව ධර්ම මාර්ගයේ ඉන්නට උත්සාහ කරනවා. ජීවිතයේ අනිත් කටයුතු අපි මොකක් සිදු කළත් ඒ සියලුම කරුණු අතරේදී අපේ ධර්ම මාර්ගය අපි පෙරමුණේ තියාගන්නවා. මේක තමයි පින්නතුනි අපට ධර්මයේ ආස්වාදය ලැබෙන්න ලැබෙන්න, ආනිසංසය ලැබෙන්න ලැබෙන්න, දිට්ඨධම වේදෙනිය වශයෙන් ආනිසංස දකින්න දකින්න අපි වඩ වඩාත්ම ධම පැතට නැඹුරු වෙනවා. සිල්වන්ත ජීවිත ගත කරනවා. හැකිතාක් අනිත් අය කෙරෙහි මෙත් සිත භාවිත කරනවා. එතනින් නොනවති පින්නතුනි අපි වඩාත්ම ප්‍රඥාව ලබන්නට උත්සාහ කරනවා. ශ්‍රද්ධාව මුල් අවස්ථාවේදී අපට ලෝක මට්ටමේ තියෙන සත්‍යතාවයන්, කුසල අකුසල කර්ම ශක්තියින් ගැන බුදුදහමේ තියෙන අනුශාසනාවලින් අපට කිසියම් අවබෝධයක් ලැබිලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කළා, බුද්ධ අනුස්සති භාවනා වඩනකොට, ධර්මයේ ගුණ සිහිපත් කළා, ධර්මානුස්සති වඩනකොට, සංඝ රත්නයේ ගුණ සිහිපත් කළා, සංඝානුස්සති භාවනා වඩනකොට මෙන්න මේ ශ්‍රද්ධාව සමග ඇතිවන ප්‍රසාදය අපට ශ්‍රද්ධාව ඉහළ මට්ටමට ගෙන යන්නට හේතු වෙනවා. නමුත් පින්වතුනි මෙපමණකින් අපට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. බුදු ගුණ, ධර්මයේ ගුණ, සංඝ රත්නයේ ගුණ අපි දැක දැක ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ විශේෂණම දේශනා කළේ බුදුහාමුදුරුවෝ හුදෙක් බුදු ගුණ තුලින් අපට දැක ගන්න පුළුවන් කමක් නැහැ. අපි ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ධර්මයේ තුලින් බුදුහාමුදුරුවෝ දැක ගන්නට ඕන. එනිසායි භාගතුන් වහන්සේ පැහැදිලි කළේ යමෙක් ධර්මය දකිනවා නම් ඔහු මා දකිනවා. යමෙක් හේතුඵල ධම දකිනවා නම් අන්නේ තැනැත්තා ධර්මය දකිනවා. එනිසා හේතුඵල ධම දැකීම ධර්මයේ දැකීමක් වෙනවා. ධර්මයේ දැකීම බුදුරජාණන් වහන්සේ දැක ගැනීමක් වෙනවා. පින්නතුනි මෙන්න මෙතනින් තමයි අර මුලින් ඇතිවෙච්ච අමෝලික ශ්‍රද්ධාව හේතු සහිතව ප්‍රබල ශ්‍රද්ධාවක් බවට, අචල ශ්‍රද්ධාවක් බවට පත් කර ගන්නට අපට ඍජුවම හේතු වෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනය අපේ අසපු ප්‍රමාණයට. මෙහිදී පින්නතුනි බුදුහාමුදුරුවෝ අපට එක පැත්තකින් යහපත් ක්‍රියාවන් සිදු කරන්න දේශනා කළා ලෝක මට්ටමේ ඉඳගෙන දාන සීල භාවනා විදියට. නමුත් ඊටත් වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ ජීවිතයටම සැබවින්ම මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ. මෙන්න මෙතරිනුයි පින්නතුනි අපට අපේ ජීවිතයත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සැබෑ ලෙසම තේරුම් ගන්නට තියෙන අවස්ථාව. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ ඇස කන ආදී ඉන්ද්‍රියන් වලින් බාහිර ලෝකයට සම්බන්ධ වීම. ඇසෙන් රූපයක් දැකීම, ඒ වගේම කනෙන් ශබ්දයක් ඇසීම, නාසයෙන් ගඳ සුවඳක් විඳීම, රසයක් විඳීම දිවෙන්, ශරීරයෙන් ස්පර්ශ විඳීම, හිතට අරමුණු වීම. මෙන්න මේක තමයි පින්නතුනි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. හැබැයි මේ ජීවිතය අපි හිතනට වඩා සංකීර්ණ යථාර්ථයක් තියෙනවා. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේම ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන සුවිශේෂී කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණය. මෙන්න මෙතනින් තමයි අපට සද්ධර්මයට සමීප වෙන තියෙන ප්‍රධාන ස්ථානය බවට පත් වෙන්නේ. මෙතනින් තමයි අපේ ශ්‍රද්ධාව මනවින් පිහිටන්නේ. මෙන්න මෙතනින් තමයි අපට ජරා මරණ වලින් නිදහස් වෙන අවස්ථාව තියෙන්නේ. අපි ඇසට රූපයක් දකිනකොට ඇස රූපය ඒ අරබේ ඇතිවන චක්කු විඥානය ඒකත් නිරුද්ධ වෙල ඇතිවන විපාක මනෝ ධාතුව ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව මෙන්න මේ අවස්ථා කිහිපයක් වේගෙන් පින්නතුනේ පසුකල යනවා. පසුකල ගිහිල්ලා ඊළඟට අපි මෙන්න මේ අතීත කර්ම විපාක විදියට ලැබිච්ච මේ අත්දැකීම නිසිසේ අපි නොදැන ගත්තොත් මොකද වෙන්නේ? ඇසක රූපයක් දකිනකොටම අපි හිතන්නේ බාහිර මේ මොහොතේ පේන රූපෙයි අපි මේ දකින්නේ කියලා. බාහිර රූපයක් නැහැ කියන්නේ නැහැ පින්නතුනි. බාහිර ශබ්දයක් නැහැ කියලා කියන්නේ නැහැ. බුදුදහම විඥානවාදී පැත්තට යන්නේ නැහැ. විඥානය විතරයි තියෙන්නේ. බාහිර භෞතික කිසිම දෙයක් නැහැ කියන ධමයක් බුදුදහමෙන් කියවෙන්නේ නැහැ. බුදුදහමෙන් මොකක්ද එහෙනම් දේශනා කරන්නේ? බුදුදහමෙන් දේශනා කරන්නේ අපි ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් කිසියම් අත්දැකීමක් ලබනවා. ඒ අත්දැකීම අපි ලබන්නේ අපේ අතීත කර්ම ශක්තියට අනුව. එකාතකින් සසරින් ගෙන ආපු කර්ම ශක්තියේ ස්වභාවය ඒ විතරක් නෙවෙයි මේ ජීවිත කාලය පුරාම අපි උකහාගත්තු කර්ම ශක්තියක් තියෙනවා. ඒ සියල්ලක් මේක රාසි වෙලා මේ වර්තමාන මොහොතට ඒක රාසි වෙන කර්ම ශක්තියක් අපිට තියෙනවා. අර අතීත සියලුම කර්මවල ප්‍රතිඵල වර්තමාන මොහොතේ අපි අත්දකින්නේ. අතීත කර්මය කියලා අපි ඈතටම යා යුතු නැහැ. අපි මේ මොහොතේ ඉන්නවා නම් මේ මොහොතේ අත් විඳින්නේ මීට කලින් ආසන්නම මොහොතේ අපේ චිත්ත චෛතසික නාම රූපවල ස්වභාවය. අන්නේ නාම රූප අපට ඇති උනේ කොහොමද? එකාතකින් රූපය ඇති වුණා, අනිත් පැත්තෙන් නාමය ඇති වුණා. රූපය ඇති වෙන්නේ සතර මහා භූත රූප නැත්නම් ආහාරවල ප්‍රතිඵල විදියට. ඊළඟට වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ කාරණා ඇති වෙන්නේ ස්පර්ශයේ ප්‍රතිඵල විදියට. ඊළඟට විඥානය නාම රූපවල ප්‍රතිඵල විදියට ලැබෙනවා. මෙන්න මේ හේතු මත මේට සල්ප මොහොතකට කලින් හටගත්තු මේ අත්දැකීම නිරුද්ධ වෙලා අන්න ඒ අත්දැකීම පිළිබඳව අපි මේ මොහොතේ හිතනවා. නමුත් අපේ අවිද්‍යාව නිසා සහ මේ සිතේ වේගවත් ක්‍රියාකාරීත්වය නිසා අපි ඇසට රූපයක් පේනකොට අපට හිතෙන්නේ අපි මේ මොහොතේ දකින රූපෙයි මට මේ පේන්නේ කියලා. නිදසුනක් වශයෙන් අපි ආහාර භාජනයක අපි කෑම කන වෙලාවකදී අපි මුලින් බත් එකක් කඩට දාගත්තට පස්සේ ආහාරය කඩට දාගත්තට පස්සේ අපි ඒක දිවෙන් රස විඳිනකොට අපි හිතන්නේ මේ මොහොතේ රස විඳින්නේ මේ තමන්ගේ මේ භාජනයේ තියෙන ආහාර ටික කියලා. නමුත් බාහිර මේ භාජනයේ තියෙන ආහාර ටික දිවට ගිහිල්ලා ස්ථාන ගාන පසු කළ අවස්ථා කීපයක් පසු කළ ගිහිල්ලයි අපට මේ රස විඳින්නේ. අන්න ඒ වගේ තමයි ඔබ මේ ඇස් දෙකෙන් රූපය දැස දැන් බලාගෙන ඉන්නවා නම් ඔබට හිතෙන්නේ මේ මොහොතේ ඔබ දක්න රූපය කියලා. ඔබ ශබ්දයක් අහනවා නම් ඔබට හිතෙන්නේ මේ වර්තමාන මොහොතෙහි මේ අහන ශබ්දයේ දැන් මේ ඇහෙන්නේ කියලා. නමුත් පින්තුනි මේ ශබ්දය ඇහෙනකොට ඒ මුලින්ම ලැබෙච්ච අත්දැකීම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීම පියවර ගානක් ගිහිල්ලා අන්න ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය එහි ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ හටගන්න උපාදානස්කන්ධ පංචකය මගේ කරගෙන අන්න ඒ තුලින් තමයි අපි මේ බාහිර රූපයත් විඳින්නේ. ඒ බාහිර රූපයත් විඳිනකොට පින්නතුනේ බාහිර රූපයේ සුභයි කිව්වත් අසුභයි කිව්වත් නැත්නම් උපේක්ෂාසගත කිව්වත් නිකුමන ආකාරයෙන් කිව්වත් අපි ඉන්නේ අවිද්‍යාව මත. ඒ අවිද්‍යාව මත ඉන්න අවස්ථාවේදී අපට යම් සිදුවේ පුණ්‍යාවි සංඛාර කරගන්න පුළුවන්. ආනෙන්ජාවි සංඛාර කරගන්නත් පුළුවන්. අරූපාවචර ධානය මට්ටමේ කුසලයක් කරගන්නත් පුළුවන්. නමුත් ඒ කුමක් කළත් පින්නතුනේ අපි ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව මත සංඛාර ඇති වෙනවා කියන මෙන්න මේ බාහිර ලෝකයක් ඇතැයි, බාහිර දෙයක් ඇතැයි, මාවට යම් කිසි දෙයක් නිත්‍ය සැප වශයෙන් ඇතැයි කියන පදනමෙන් අපි ඉන්නේ. මෙන්න මේ පදනමෙන් ඉන්න කම් පින්නතුනේ මොකද වෙන්නේ? අපිට ජරා මරණ ස්පර්ශ කරන්න වෙනවා. ඒ දකින අහන කියන දේවල් වෙනස් වෙනකොට, අපි කැමති විදියට නොපවතිනකොට අපට දුක් වෙනට සිද්ධ වෙනවා. මෙන්න මේ දුක ඉන්න අවස්ථාවේදී, මේ අවිද්‍යාවෙන් ඉන්න අවස්ථාවේදී අපි මරුවාගේ වසඟේ ඉන්නේ. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, ඇතැමිට හිතට අරමුණක් එනකොට, ඒ හිතට එන අරමුණ ඔස්සේ අපි රූපයකට බැස ගන්නවා නම්, ඒ බැස ගන්න අවස්ථාවේදීත් අපි ඉන්නේ අවිද්‍යාව මත ඉන්නේ, බාහිර ලෝකයක් ඇතැයි කියලා ඉන්නේ. මෙන්න මේක හරියට අසහා දැනගත්තොත් අපි දක්ෂ වෙනවා. ඇහැට රූපයක් පේනකොටම අපි දන්නවා මේ පේන්නේ දැන් පේන රූපේ නෙවෙයි, මේ පේන්නේ මීට මොහොතකට කලින් දැකපු අත්දැකපු දේ නිරුද්ධ වෙලා, එහි ප්‍රතිඵල විදියට මනස සහ ධර්මාලම්බන දෙකකින් හටගත්තු මනෝවිඥාණයෙන් නැත්තම් මනෝවිඥාන ධාතු වෙනොයි දැන් මේ දැකගන්නේ කියලා තමන් දන්නවා. එහෙම දැනීමත් එක්කම මොකද වෙන්නේ පිනුතුනි? තමා බාහිර රූපය තුල හිත බැසගන්නේ නැහැ. තමා දන්නව බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, ඇසෙන් දකින කනෙන් අහන ශබ්දවල හිත නිත්‍ය වශයෙන් බැසගත්තොත් අවිද්‍යාව තුල නම් ඉන්නේ අනිවාර්යයෙන්ම තමන්ට ඒකෙන් දුක විඳින සිද්ධ වෙනවා. ලෝක යම්තාක් දුක් සැප කියලා දෙයක් ලෞකික වශයෙන් තියෙනවා නම් ඒ සියලු දුක සැප පරිශීලනය කරන්නේ මෙන්න මේ අවිද්‍යාව මත. අන්න ඒකේ ස්වභාවය මොකද්ද? ඒ කල්ප ආස්වාදයි බහු ආදීනවයි. ආස්වාදයක් නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ තියෙන ආස්වාදේ තාම ටිකයි. ඊට වඩා දීර්ඝ කාලිනව දුක් විඳින සිද්ධ වෙනවා. ආදීනව වැඩි. මෙවැනි තත්වයක් මත බුදුරජාණන් වහන්සේ කුමක්ද අපට දේශනා කළන්නේ? යම් කිසි කෙනෙක් මෙන්න මේ බාහිර රූපෙට හිත බැසගත්තොත් නැත්තම් අභ්‍යන්තර වශයෙන් මනස පැත්තේ හෝ යමක් තියේ කියලා ගත්තොත් මේ දෙපැත්තම අන්ත, මෙන්න මේ දෙපැත්තටම අපි ගියා කියලා කියන්නේ අපේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඒ කියන්නේ බාහිරින් ඕනෑම දුකක් ඕනෑම වෙලාවක ඕනෑම ආකාරයෙන් විඳින්න අපි සූදානමින් ඉන්නේ. හරියට පින්නතුනි වාහන යන මාර්ගයක් මැදට වෙලා අපි ඉන්නා වගේ එන වාහන වලට අපට අහු වෙන සිද්ධ වෙනවා. අන්නේ වගේ අප යම්කිසි විදියකින් මෙන්න මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අසකනනාසාදී ඉන්ද්‍රිය වලින් මේ ලබන අත්දැකීමේ යථා ස්වභාවය අපි තේරු නොගත්තොත් අපට දුක් විඳින වෙනවා. සාමාන්‍ය දුක් නෙවෙයි පින්නතුනි, සාමාන්‍ය ලෙඩක් වගේ භෞතික වශයෙන් කායික වශයෙන් වෙන දුකක් නෙවෙයි, අපට ඊට වඩා ප්‍රබල දුක් විඳින සිද්ධ වෙනවා මානසිකව. විශේෂයෙන් ප්‍රිය විප්‍රයෝග දුක්ක, අපි ඊටාම කැමති දේවල් ඒ කැමති විදියට නොපවතිනකොට, අපි කැමති පුද්ගලයන් අපෙන් වෙන් වෙනකොට මෙන්න මේ ප්‍රිය විප්‍රයෝග දුක්ක, ඒ වගේම අපි කැමති දේ වෙනස් වීම කියන ආදී මේ දුක් වලින් වෙන වේදනාව පින්නතුනි ඊටාම සරල නෑ, අප්‍රමාණ දුක් විඳින සිද්ධ වෙනවා. මෙන්න මේක හරියට දැනගත්තොත් මෙතන තමයි පින්නතුනි ශ්‍රද්ධාව හටගන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය, ඒ අවබෝධය පිළිබඳව විශ්වාසය තියන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනට අපි ශ්‍රද්ධාව තිබ්බොත් පින්නතුනි එතෙන් පටන් අපි විරිය, සති, සමාධි, ප්‍රඥා කියන සෙසු ඉන්ද්‍රිය ධර්ම කරා අපි පියවර නගනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සැබෑ අවබෝධයක් කියලා අපි සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු අපි ඒක ප්‍රත්‍යක්ෂයට යනකම් අනුමාන ඥාණයෙන් හෝ දැඩි විශ්වාසයෙන් අපි ක්‍රියා කරනවා. අන්නේ විශ්වාසය සමග අපි ඉක්මන් වෙනවා. කොමකටද ඉක්මන් වෙන්නේ? අපි ඉක්මනින් දුකෙන් නිදහස් වෙන්න ඕන. මේ මොහොතේ ඉන්න අපි ඊළඟ මොහොතේ අපට කොයි ලෙඩක් හැදිලා අපි එක්තැන් වේද කියන්න බෑ. ඒ වගේම අපේ ළඟම ඥාතියෙකුට කොයි වගේ අනතුරක් වෙලා අපට දුක් විඳිනට, මානසික දුක් ටික තමන්ගේ කරා එන්නට වේද කියන එක අපි දන්නේ නෑ. අන්න ඒ නිසා හැකිතාක් ඉක්මනින් මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන දැඩි වීරියක් අපේ හට ගන්නවා. ඒකට කියන්නේ විරිය ඉන්ද්‍රිය කියලා. අකුසලෙන් මිදෙන්නටත් ඒ වාගේම තමන්ගේ ආධ්‍යාත්මික කුසලය දිනු කරගන්නටත් දරණ දැඩි වීරිය. හිතට එන හැම අකුසලයක්ම හැකි උපරිම ආකාරයෙන් දුරු කරගන්නට ලෞකික මට්ටමින් සහ ලෝකෝත්තර මට්ටමින් අපි කටයුතු කරනවා. ලෞකික මට්ටමේදී දාන සීල කියන නැත්නම් සමත භාවනා කියන මේ කොටස් වලින් අපි නීවරණ මට්ටමේ තියෙන අකුසල දහම් යටපත් කරගන්න උත්සාහ කරනවා. එතනින් නොනවති අපි වඩාත්ම ඉහළට ගිහිල්ලා අනිත්‍ය දුක් අනාත්ම ආදී නිවනට ඍජුව හේතු වෙන කුසල සංඥාවන් අපි දිනු කරනවා. ගිරමානන්ද සූත්‍රයේ දැක්වෙන අනිත්‍ය සංඥා ආදී සංඥාවන් අපි දිනු කරමින් අපි වඩාත්ම ඉදිරියට යනවා. මෙහෙම යන අවස්ථාවේදී අපට මුණගැහෙන ප්‍රධාන ප්‍රතිපදාවක් තමයි සතියෙන් දක්වන්නේ. මේක සති බල, සති ඉන්ද්‍රිය, සති සම්පොජ්ජංග, සම්මා සති ආදී වශයෙන් විවිධ ස්තරවලට බෙදන්නට පුළුවන්. එහිදී ආරම්භක පියවරක් විදියට හැකි තාක් දුරට අපි අපේ සිත සහ කය දෙක ගැන අපි අවධානයෙන් ඉන්නවා. විස්තරාත්මකව කියනවා නම් කය, වේදනා, සිත සහ සිතවිලි කියන මෙන්න මේ හතර ගැන අඛණ්ඩව අපි අවධානයෙන් ඉන්නවා. කොහොමද තමන්ගේ කය හටගන්නේ? මේ කය හටගන්නේ ආහාරයේ ප්‍රතිඵලයක් විදියට හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේක සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි කියන අවබෝධයෙන් බලනවා. අපිට කොහොමද වේදනා හටගන්නේ? වේදනා හටගන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා හටගත්තු වේදනාව ස්පර්ශයෙන් නිරෝධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන එක අපි දකිනවා. කොහොමද අපට සිතක් පහළ වෙන්නේ? නාම රූප නිසා හටගන්න සිත නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා අපි දකිනවා. ඒ වගේම සංස්කාර, සංඥා, චේතන ආදී ධර්මවල එකතුවෙන් මේ හැදෙන සිතවිලි නිරුද්ධ වෙන ආකාරය අපි දකිනවා. මේව හේතුඵල ධර්ම නිසා හටගෙන හේතුඵල නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආකාරය අපි දකිනවා. දකින්න දකින්න කිනුතුනි මොකද්ද වෙන්නේ? අපි මේ රූපාදී ස්කන්ධ පංචකය කලින් නොතිබී හටගෙන ඉතුරු නැතුවම මේ මොහොතේම නිරුද්ධ වෙන ආකාරය අපි ටිකෙන් ටික දකින අය බවට පත් වෙනවා. මෙහෙත් එක්කම මේ සතිපට්ඨාන භාවනාවේ මුල් පියවරේ තියෙන සතිය දිනු කිරීමේදී අපි ආනාපාන සතිය ආදී භාවනා උපයෝගී කරගෙන සිත සමාධිමත් කරනවා. ඒ සිත සමාධිමත් කරන පමණට අපි මුලින් සුදමේ ඥාණයෙන් මේ ධර්ම මාර්ගය ආරම්භ කිරීම හේතුවෙන් අපි හැකි තාක් දුරට සමාහිතෝ භික්ඛවේ යථා භූතං අජානාති කීප ආකාරයට ඒ සමාධිමත් වෙච්ච සිතින් නිතරම අනිත්‍යතාවය බලනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඒ දෙකෙන් හටගත්තු චක්කු විඥානය අනිත්‍යයි. මේ ආදී වශයෙන් වඩ වඩාත්ම අපි ජීවිතය යථාර්ථය නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න පිනතුනි එක පැත්තකින් අපි ටිකෙන් ටික අපේම මනස දිනු කරමින් අවිද්‍යාව ටිකෙන් ටික දුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා අපි උත්සාහ කළ පමණට පිනතුනි අපි එක පැත්තකින් ලෝකෝත්තර කුසලයෙන් ඉහළට යනවා විතරක් නෙවෙයි අපි ලෞකික කුසලයත් ඒ අතරේ උපරිම මට්ටමින් සිද්ධ කරගන්නවා. ඒ සිද්ධ කරන්න අපේ කායිකව ලොකු වෙනසක් වෙනවා. අපේ ශරීරෙත් මේ වෙනස වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ මනස ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙලා මේ කායික මානසික දියුණුවත් එක්ක අවිද්‍යාව ටිකෙන් ටික අඩුවීම හේතුවෙන් අපේ ඉන්ද්‍රිය ඊටාම ප්‍රසන්න වෙනවා. එන්න එන්නම අපේ ප්‍රඥාව දිනු වීම හේතුවෙන් අපේ දකින ආකාරය, අපි ලෝකයේ දෙස බලන ආකාරය එන්න එන්නම සුභවාදී පැත්තට නැත්තම් කුසලයේ පැත්තට නැඹුරු වෙනවා. ඒක පැත්තකින් මෛත්‍රියෙන් ලෝකයේ දෙස බලද්දී අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන් අනිත් සංඥාවෙන් ලෝකයේ දෙස බලන්නට අපි හුරු වෙනවා. මෙන්න මේ ආකාරයට පින්නතුණ ටිකෙන් ටික අපි ධර්ම මාර්ගය ඉදිරියට යනකොට වඩ වඩාත්ම මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වලින් අපි දිනෙන් දින ඉදිරියට යනවා. මෙන්න මෙහෙම සාර්ථකව ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වලින් දිනු වෙන කෙනෙකුට තමයි අර සූත්‍රයෙන් මේ සූත්‍ර දෙකෙන් දක්වන්නේ බුදුහාමුදුරෝ කොහොමද දූ පුතුන් පිළිබඳව, දරුවන් පිළිබඳව කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා. මෙන්න මේ ධර්මයේ ආස්වාදය, ආශිර්වාදය, අපේ ජීවිතට ලැබෙනකොට අපි ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙනකොට පින්නතුනි අපි මොකද කරන්නේ? ඔබට රසවත් කෑමක් ලැබුණා කියලා කියමු. ඔබට ඊටාම වටිනාම දෙයක් ලැබුණා කියලා කියමු. ඔබ ඊටාම සතුටු වෙන දෙයක් ලැබුණා කියලා කියමු. ලෞකික මට්ටමින් ඔබ කුමක්ද කරන්නේ? අපි වැඩිපුරම කරන්නේ අපි අම්මා තාත්තා ඉනවා නම් අපි අම්මා තාත්තට ඒ දේ ඇතැම් විට පූජා කරනවා දෙනවා. ඇතැම් විට පූජනීය උතුමන්ට පූජා කරන වේදස. ඇතැම් විට අපි වඩාත්ම කැමති නම් අපේ දරුවන්ට අපි ඒ කැමැතිම දේ දෙන්නේ අපේ දරුවන්ට. අන්න ඒ වගේ පින්තුනි ඔබ සැබෑ ලෙසම ඔබ ශ්‍රද්ධාවට පත් වුණා නම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ පිළිබඳව ප්‍රසාදය විශ්වාසය ඇති වුණා නම් ඒ තුලින් ධර්ම මාර්ගයේ යම්සි පමනකට හරි ඔබ ඉදිරියට ගියා නම් අන්න ඒ යන පමනට ඔබට ඔබේ දරුවා මතක් වෙනවා. ඒ දෝ දරුවන්ට කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් ලෝකෙ ලබා දුන්නත් ලෝකෙ කොයිතරම් ජනප්‍රිය කෙනෙක් බවට පත් වුණත් ඒ දරුවාට ඒ දේෙන් දුකෙන් නිදහස් වෙන්න බෑ කියනක ඔබ දන්නවා. ඔබ කවදාවත් ඔබේ දරුවන් දුක් විඳිනවා දකින්න කැමති නැහැ. අන්න ඒ නිසා දරුවන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම දේ ධර්මයේ ලබා දෙනවා. දරුවන් අධ්‍යාපනයෙන් ඉදිරියට යවන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. දරුවන් ලෝකේ ජනප්‍රිය කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඉහළම ධනවතුන් බවට පත් කරන්න පුළුවන්. නමුත් ඒ සියලුම දේවල් වල වෙනස් වීම, ඒ සියලුම දේවල් ජරා මරණ ඉක්මවල ගියපෝ දේවල් නොවන ආකාරයේ ඔබ තේරුම් අරගෙන ඒ දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම දේ දුකෙන් නිදහස් වෙන මෙන්න මේ දර්ශනයයි වටිනාම දේ. මෙන්න මේ දෙයින් තමයි දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා දරුවන්ට ධර්මය ලබා දෙනවා. අන්නේ ධර්මය ලබා දීමේදී තමයි දෝ පුතුන් පිළිබඳව කොයි වගේ ආදර්ශද දෙන්න ඕන කියලා තමන්ගේ දරුවන් පැත්තට හැරෙන කියලා කියන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට ඉන්නේ එකම ළමෙක් නම් ඒ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න කොහොම හරි ඔබ හත්තාරවක හරි නැත්තම් චිත්ත ගුරුපති හරි වගේ වෙන්න කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ ලබන්න පුළුවන් උසස්තම ගිහි මට්ටමටපත් වෙන ආධ්‍යාත්මික වශයෙන් කියලා. මේ ගිහි ශ්‍රාවකයන්ගේ ලක්ෂණය පිනොතනේ ඔවුන් ගෘහස්ථ ජීවිතයේ යුතුයකම් කරමින් හිටියා. හැබැයි ඔවුන් කාමභෝගී ජීවිතෙන් වෙන් වෙලා ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ සුවිශේෂ ලක්ෂණයක් තිබ්බා. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන වෙනුවෙන් ඔවුන් තමන් සන්තකව ඕනෑම වස්තුවක් ඕනෑම වෙලාවක කැප කරන්න මට්ටමින් හිටියේ. අපි ඉදිරිදි සාකච්ඡා කරනෝ හත්ති ගාමක උග්ග කියලා සූත්‍රයක්. ඒ උග්ග සූත්‍රයේ සුවිශේෂ කාරණයක් දැක්වෙනවා. ඒ ගෘහපතියත් අනාගාමි වෙලා හිටිය කෙනෙක්. ඔහු සඳහන් කරන තමන්ගේ මහත් වූ භෝග සම්පත් තියෙනවා. ඒ භෝග සම්පත් සිල්වතුන් ගුණවතුන් ළඟදී ඒව වෙන් කරන්නේ නැහැ, බෙදන්නේ නැහැ කියලා. බෙදන්නේ නැහැ කියන එකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ සංඝයා ළඟදී ඒ ටික සියල්ලක්ම දෙන්න උනත් ඔහු ඉහළ මානසිකත්වයකින් ඉන්නේ. මෙන්න මේක සුවිශේෂී ලක්ෂණයක්. ඒකෙන් කියන්නේ තමන් සන්තකව දේවල් ඔක්කොම දෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. නමුත් මානසිකව ඒ තරම් සූදානමකින් ඉන්න, ඒ වගේම තමන් ලබාගත්තු ධර්ම ප්‍රතිලාභය තමා දන්න හැම දෙනාටම බෙදා හරින මට්ටමේ බහුශ්‍රුත අනාගාමී ශ්‍රාවකයනොයි බුදුරජාණන් වහන්සේ අපට ආදර්ශයට ගන්න කියලා තියෙන්නේ. එනිසා දරුවන් යොමු කරන්න අප බොහෝ විට දරුවන්ට උනන්දු කරවන්නේ එක්කෝ ක්‍රීඩකයෙක් වෙන්න, ජනප්‍රිය ලෝකේ ක්‍රීඩකයෙක් වෙන්න, නැත්නම් දක්ෂ කලාකරුවෙක් වෙන්න ලෝකේ නිහිලම වගේ, නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න, නැත්නම් විද්‍යාඥයෙක් වෙන්න. මේ වගේ ඉලක්ක තමයි අපි බොහෝ විට දරුවන්ට දෙන්නේ. ඊලක්කත් හොඳයි පින්නතුනි. ඒ ඉලක්කත් දෙන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් විදියට අපට දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය, ඉහළම දායාදය මොකක්ද කියලා. විශේෂයෙන් මෙවැනි කාලෙක ශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවන් වෙලා යමෙක් මේ ලෝකේ ජනිත වෙන්න පිනතුනේ හුදෙක් අධ්‍යාපනයෙන් ධනයෙන් ඉදිරියට යන විතරක් නෙවෙයි, විශේෂයෙන්ම මේ ලෝකේ මෙවැනි කාලවල ඉපදෙන දරුවෝ බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් ධර්මානුකූලව මේ ධර්මයෙන් ඉදිරියට යන්නට, ඇතැම් විට ඉහළ දිව්‍ය ලෝකවලින් එන ඉතාම භාග්‍ය සම්පන්න දරුවන් තමයි ඔබට ලැබිලා තියෙන්නේ. හැබැයි ඔබ නිසිසේ ශ්‍රද්ධාවන්ත නොවුනොත් මේ දහම් මඟ නිසිසේ ඔවුන්ට දායාද නොකළොත් ඔවුන් මේ ලෝකෙට එන සැබෑ පරමාර්ථය ඔවුන්ට ඉටු කරගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා පින්තුනි, ඔබත් හැමිට දරුවන් යෞවන වයසේදී, ඔබත් මැදි වියේදී දරුවන්ගේ අධ්‍යාපනය ආදී සාර්ථකත්වය විතරක් ඔබ බලාපොරොත්තු වෙනවා. නමුත් බලන්න පින්තුනි, ඔබ අවසාන මොහොතටපත් වෙච්ච අවස්ථාවේ ඔබේ දරුවන් ගැන හිතනකොට ඒ දරුවන්ගෙන් ඔබට වඩාත්ම සතුටටපත් වෙන ලැබෙන්නේ අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ඉදිරියට ගියපෝ දරුවන්ට වඩා එක දරුවෙක් හරි එක දුවක් පුතෙක් හරි ඔබ ඔබේ ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට ගිහිල්ලා ඉන්නවා නම් මහන වෙලා ඉන්නවා නම් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා නම් ඒ දරුවා ගැන තමයි ඔබට අවසාන මොහොතේ වැඩිපුරම සතුටක් ඇති වෙන්නේ. නමුත් ඇතැම් විට ඒ මොහොත වෙන විට බොහෝ දෙනෙක් ප්‍රමාද වෙන වැඩි. නමුත් වෙනතුනේ ධර්ම මාර්ගය කියලා කියන්නේ අපි වයසට ගිහිලා පුහුණු කරන දෙයක් නෙවෙයි. අපට අවස්ථාව ලැබුණු මුල් අවස්ථාවේදී මේක පටන් ගන්නට ඕන. දරුවන්ටත් කුඩා කාලේ පටන්ම මේ ධර්ම වරප්‍රසාදේ ලබා දෙන්න. දරුවන්ට සැබෑ සමාදරය නම් අන්න ඒ දරුවන් දහමට යොමු කිරීම තමයි ඔවුන් සැබෑ සම දුකෙන් නිදහස් වෙනටත් ඔවුන් සැබෑ සතුට ලබන්නටත් සඳහන් වන මූලික මාවත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ තමන්ට ඉන්න එකම ළමයා යම්කිසි දවසක මහණ වෙන කැමතිනම් අන්න ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි සැරියුත් හාමුදුරුව හරි මුගලන් හාමුදුරුව හරි වගේ වෙන්න කියලා. පිනුතුන් මේ තත්ත්වයට පත්වන එක ලේසි නෑ. සැරියුත් හාමුදුරුව කියලා කියන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ධර්මසේනාධිපතින් වහන්සේ, දකුණස්සව ප්‍රඥාවෙන් අග්‍රස්ථානපත් වූ උත්තමයන් වහන්සේ, මොගලන් හාමුදුරුව ඉරිදී බලයෙන් අග්‍රස්ථානපත් වෙලා හිටියේ මේ දෙනමම කල්පගානක් පෙරම් පුරලා අගසව් වෙන්න ආපු අය. නමුත් ගුණධම් අතරින් පේනතුනි මේ දෙන හුඟක් ඉදිරියෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැරියුත් හාමුදුරුව ගැන. සැරියුත් හාමුදුරුව කියලා කියන අනිත් ස්වාමීන් වහන්සේලාට අම්ම කෙනෙක් වගේ කියලා. ඒ වගේම මොගලන් හාමුදුරුව අර අම්මා විසින් හදපු ළමයාව පෝෂණය කරන දෙවනි අම්මා වගේ කියලා. ඒ විතරක් නෙවෙයි සැරියුත් හාමුදුරුව ප්‍රඥාවෙන් ඉහළ මට්ටමක හිටියත් ධර්මසේනාධිපති වුණත් නිරතුරුව අතිශය නිහතමානී ජීවිතයක් ගත කරමින් අනිත් ශ්‍රාවකයන්ගේ සුඛ විහරණ වෙනුවෙන් නිරතුරුව කැපවෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක්. ඔබට යම්කිසි කෙනෙකුගේ චරිතය ගැන උසස්ම ආදර්ශ ගන්න කැමති නම් ඔබේ දරුවන්ට කියවන්න දෙන්න සැරියුත් හාමුදුරන්ගේ ජීවිත කතාව. ඒ වගේම ඔබ කැමති නම් ඔබේ දරුවන්ට ප්‍රඥාවෙන් ඉහළට යන්න දකින්න සැරියුත් හාමුදුරන්ගේ පින්තූරයක් ඇඳපු පින්තූරයක් හරි දරුවා පාඩම් කරන ස්ථානයෙන් දරුවාට පේන සලසන්න. පින්තුනි ප්‍රඥාවෙහි අසිරිය සැරියුත් හාමුදුරන්ගේ ජීවිතෙන් අපි දකිනවා. ත්‍රිපිටකයෙහි උන්වහන්සේ දේශනා කරපු දේශනා රාශියක් තියෙනවා. ඉතින් සැරියුත් හාමුදුරුව මේ ශාසනයේ සුවිශේෂ කෙනෙක්. ඒ නිසා අපට ගිහි දරුවන්ට ගන්න තියෙන ආදර්ශ විදියට එක පැත්තකින් චිත්ත ගෘහපතියා හත්තාලවක ගිහි ජීවිතයේදී ගත කරන වගේම යම්සේ දවසකේ දරුවා මහණ වෙන කැමැති නම් ඒ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න කියලා කියනවා සැරියුත් හාමුදුරුව හරි මුගලන් හාමුදුරුව හරි වෙන්න කියලා. ඒක ඉහළම ආදර්ශ පින්නතුනේ පරමාදර්ශ මේවා. ඒ විතරක් නෙවෙයි මෙතෙන්දී සුවිශේෂ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මොකද ඒ ප්‍රකාශය පුතේ ඔබ ලාභ ප්‍රයෝජන වලට ගිජු වෙන්න එපා. ලාභ සත්කාර වලට ගිජු වෙන්න එපා කියලා. පින්නතුනි දාරුණෝ භික්ඛවේ ලාභ සත්කාරා කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍ර රසක් දේශනා කරනවා. මේ ආධ්‍යාත්මික ගමන් මඟ යන්න ආරම්භ කරපු මොහොතේ පටන්ම ලෝකේ අය අප කෙරෙහි පුද පූජා පවත්වනවා. අපට සිව්පසෙන් සලකනවා. අපි බණක් කිව්වත් වා ප්‍රශංසා කරනවා, වර්ණනා කරනවා, අපි කීර්තියටපත් වෙනවා. මෙන්න මේක පිනතුනේ ආධ්‍යාත්මික ජීවිතයනට ලොකු සම්බාධකයක් විදියට බුදුරජාන් වහන්සේ නිතර නිතරම පෙන්වලා දීලා තියෙනවා. ඇතැමිට ලොකු ආධ්‍යාත්මික ඉලක්කයකින් මේ ධර්මයට කැපවෙච්ච අය ටික කලක් යනකොට ලැබෙන්නා වූ ලාභ ප්‍රයෝජන හේතුවෙන් ඒ ලාභ ප්‍රයෝජනට ගිජු වෙලා මේ ලාභ සත්කාර නැමැති මඩගොඩේ එරෙනවා කියලා දේශනා කළා. ඒ නිසා විශේෂ කරුණක් විදියට මේ දාරුණ වග්ගය ලාභ සත්කාර සංගුත්තේට මේ ඒක පුත්ත සූත්‍රයත් ඒක දේතු සූත්‍රයත් ඇතුළත් කිරීමෙන් ඒ සංගීතකාරක මහරහත් උතුමන් බලාපොරොත්තු වෙච්ච ප්‍රධානතම දෙයක් මෙන්න මේ ලාභ සත්කාර තුළ ගිජු වෙන එපා කියන කාරණය. මහා සාරෝපම සූත්‍රය ආදී සූත්‍රවල දැක්වෙනවා. අපි සාමාන්‍ය මට්ටමේදී ආධ්‍යාත්මික ගමනට පෙළඹෙනකොට පිවිසෙනකොට අපට සිව්පසේ ලැබෙනවා. අපට කෑම බීම ඇඳුම් පැළඳුම් ආදී හුඟක් සමාජයෙන් ලැබෙනවා. ඒ අපේ වැඩෙන වර්තමානයේ තියෙන හේතුයෙන්. ඒ වගේම ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබෙනවා. මේවට අපි ගිජු වුණොතින් අපේ ආධ්‍යාත්මික ගමන් මගේ සැලකිත ප්‍රමාණයකට ඉදිරියට යන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි ලාභ ප්‍රයෝජන වලින් විතරක් නෙවෙයි බුදුහාඳුර දේශනා කරනවා තමන්ගේ සීලෙන්වත් සමාධියෙන්වත් ඒ වගේම ලෞකික ධාන වලින්වත් අභිඥා වලින්වත් සෑහීමකටපත් වෙන්න එපා. දුකෙන් නිදහස් වීම නැමැති අවසාන ඉලක්කය කරා යනකම්ම මේ ගමන් මාර්ගයේ අඛණ්ඩව වීරියෙන් සිහියෙන් නුවණින් කටයුතු කරන්න කියලා. මුලින්ම බුදුහාමුදුරෝ සරුවත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ආදී මේ උසස් ජීවිත අපට ආදර්ශ කරගන්න කියලා ඊළඟට දූවරුන්ට දිනවරුන්ට දේශනා කළා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවට ඉන්නේ එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජ්ජුතරාව හරි වගේ වෙන්න කියලා. මේ කුජ්ජුතරාව කියලා කියන්නේ සුවිශේෂ කෙනෙක් පිනතුනි. රූප සම්පන්නයෙන් එතර ලස්සන කෙනෙක් නෙවෙයි. ඇය මදක් කුදු කෙනෙක්. ඇය මුලදී එක්තරා රජ කෙනෙක්ගේ බිසවකට සාමාවතී බිසවගේ සේවිකාවක් වශයෙන් කටයුතු කළේ. නමුත් පස්සේ ඇය සෝවාන් වුණා. ඒ වගේම ඊට පස්සේ ඉදිරි මාර්ගවලට ගියා. ඇය ගිහිව ඉඳගෙනම නිරතුරුව රජ කුමාරිකාවන් 500කට බණ කියපු ආකාරය ගැන සඳහන් වෙනවා. ඇය බහුශ්‍රුත උපාසිකාවන් අතරින් අගතැන්පත් බවට පත් වෙ හිටිය කාන්තාවක්. මෙන්න මේ කාන්තාව තමයි ආදර්ශර ගන්න කියලා කියන්නේ. බලන්න පිනතුනි බුදුදහමෙන් අගය කරන්නේ හුදේ රූප සම්පත්‍ය විතරක් නෙවෙයි. රූප සම්පත්‍ය ලැබෙන ලොකු පිනකට නමුත් රූප සම්පත්‍යෙන් විතරක් කෙනෙක්ගේ සාර්ථකත්වයේ දිනුව වටිනාකම තීරණය වෙන්නේ නැහැ. තීරණය වෙන්නේ ඒ රූපය දරාගෙන ඉන්න පුද්ගලයාගේ අභ්‍යන්තරයේ කොයිතරම් යා ආධ්‍යාත්මික ගුණධම් වලින් පෝෂණය ලැබු කෙනෙක්ද? ඒ තැනැත්තා කොයිතරම් ඉහළ දර්ශනයකින් ලෝකෙ දෙස බලන කෙනෙක්ද කියන කාරණය මතයි කෙනෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ. මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ මෝගරාජ හාමුදුරුවෝ එච්චර ලස්සන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ සඳහන් කරනවා මගේ ශරීරය නම් එච්චර ලස්සන නෑ. නමුත් මට ලස්සන හිතක් තියෙන කියලා. මේ වගේ ශ්‍රාවකයන්ගේ චරිත වලින් අපට ඊටාම පැහැදිලි වෙනවා පිනතුනි. අපි කොයිතරම් අපේ ආභ්‍යන්තර ගුණධම් වලින් අපි ලස්සන වෙන්න ඕනද කියන කාරණය. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට සමහර උපාසිකාවන් කුඩා කාලයේදීම දෝහතුම් ධර්මයේ වෙත නැඹුරු කරපු ආකාරය අපි දැක් ගන්නවා. සුප්පාවාසා කියන කාන්තාව, සාකි කුමාරිය, ඇය පින්නතුනි අර කුඩා කුමාරයා අවුරුදු 7 මේ ශාසනෙට පූජ කළා. ඒ විතරක් නෙවෙයි. ඔබ අහලා ඇති බද්දර කියලා පොඩි හාමුදුරු කෙනෙක් ගැන. ඒ බද්දර හාමුදුරුව පස්සේ කාලේ සඳහන් කරනවා මගේ දෙමව්පියන්ට මුලින් දරුවෝ හිටියේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි බාරහාර වෙලා මගේ අම්මා තාත්තා දෙන්න මාව ලබා ගත්තේ. මා මේ ලෝකෙට බිහි වුණේ. මා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ මට ආදරය නිසා මම තාත්තා දෙන්න මාව වඩාගෙනමයි හැදුවේ. මම හුඟක් ලස්සනයි. ලස්සන නිසා මට බද්දර කියලා නමකුත් තිබුණා. අන්න එහෙම වෙච්ච මට මගේ අම්මා තාත්තා වයස අවුරුදු 7 7 උපන්දිනේ දවසේදී මා බුදුරජාණන් වහන්සේ හමු වෙන එක්කන් ගිහිල්ලා බුදුහාඳුරන්ට මාලාව වන්දවලා උන්වහන්සේට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මේ දරුවා අපි ලබා ගත්තේ හරිම අමාරුවෙන් හුඟක් බාරහාර වෙලා. ඒ දරුවාට ලෝකේ වටිනාම දේ දෙන්නයි මා ඔබ වහන්සේ වෙත රැගෙන ආවේ කියලා. පින්වතුනි මේ කුමාරය හුඟක් පින් කරපු කුමාරයෙක්. මේ කුමාරය දෙස බලලා සරුවත් හාමුදුරන සඳහන් කළා සාරිපුත්ත මේ දරුවා පැවිදි කරන්න කියලා. පින්වතුනි මේ හාමුදුරුව පස්සේ කාලේ සඳහන් කරනවා මාව උදේ මහාන කළේ මං හවස් අරුවේ රහත් භාවයට පත් වුණා කියලා. මේ වගේ තාම පින්වන්ත දූ දරුවන් මේ ශාසනයට දායාද කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සසුනුගත වෙන්න බැරි වුණත් ගිහි ගෙදර ඉඳගෙනම අප්‍රමාදීව ධර්මයේ හැසිරලා තියෙනවා. පින්වතුනි මේ සම්බුදු ශාසනය කියලා කියන්නේ අතිශය ශාස්ත්‍රීය ෂේම භූමියක්. මේ ෂේම භූමිය තුළින් අපට වාග් දේවල් කරන්න පුළුවන්. මේ ජීවිතය සාර්ථක කරගන්නට ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් අපට ඉහළටම යන්නට මේ ධර්මය අපට ආශිර්වාදයක් වෙනවා, මඟ පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි, මරණයෙන් පස්සේ ඕනෑම ඉහළ ස්ථානයක ඉපදෙන්න පුළුවන් ආකාරයට මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. සංඛාර උප්පත්ති ආදී සූත්‍ර වල දැක්වෙනවා. මනුෂ්‍ය ලෝකෙට යන කැමති නම්, ඉහළ කුලයක ඉපදෙන්න කැමති නම්, රජ කෙනෙක් වෙන්න කැමති නම්, සක්විත රජ කෙනෙක් වෙන්න කැමති නම්, දෙවි කෙනෙක් වෙන්න කැමති නම්, ඕනෑම මට්ටමකට යන්න පුළුවන් විදියට කුසල කරගන්නේ කොහොමද කියලා ලෞකික මට්ටමේ කුසලයේ දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, ලෝකෝත්තර මට්ටමෙනුත් ඉහළම කුසලයට යන්නට භාගතුන් වහන්සේ මඟ පෙන්වලා තියෙනවා. මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් දේශනා කළ තියෙනවා. අන්නේ දේශනා කරපු මාර්ගයේදී ගිහි කාන්තාවන් විදියට අර කුජ්ජුත්තරාවත් නන්ද මාතාවත් ආදර්ශයට ගන්නට, අනාගාමී ශ්‍රාවිකාවන් ආදර්ශයට ගන්නට බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කළා. එතනින් නොනවති බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ඒ ශ්‍රද්ධාවන්ත උපාසිකාවටින් එකම දියණියක් නම් ඒ දියණියගෙන් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි ඔබ කවදා හරි පැවිදි වෙන දවසේදී ඔබ මහාන වෙලා කේමාව හරි උප්පලවන්නාම හරි වගේ වෙන්න කියලා. පින්නතුනි, මේ තමයි කාන්තාවන්ට තියෙන උසස්තම ආදර්ශ වශයෙන් දේශනා කරේ. ඒ කේමාව උප්පලවන්නා දෙන්න අනිත් ශ්‍රාවකාවන්ට අම්මා කෙනෙක් වගේ කටයුතු කළා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දෙකෙන් අපට අනුශාසනා කරන්නේ අපේ දූ දරුවන්ට අපි දිය යුතු ඉලක්කය මොකක්ද? ඒ දූ දරුවන්ගේ ආධ්‍යාත්මික ඉලක්ක සපුරාලන ආකාරයට අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ. එතෙදි පින්නතුනේ ප්‍රධානතම සාධකයක් වෙන්නේ වැඩිහිටියන් කොයි මට්ටමකින් ශ්‍රද්ධාවන්තද කියන කාරණේ. අන්නේ ශ්‍රද්ධාවෙන් ස්තරය මට්ටමට අපි අපේ දරුවන්ව සොයා තබන්නට ඕන. ඒ ශ්‍රද්ධාව නිකන් ඇති වෙන්නේ හැකිතාක් දුරට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් වඩ වඩාත්ම ධර්මය වෙත නැඹුරු වෙන්න පින්නතුනි. අපේ ජීවිත පිළිබඳව අතිශය සංකීර්ණ අවස්ථාවක අවිනිශ්චිත අවස්ථාවකයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ගත වෙන හැම දවසක්ම අපට හුඟක් වටිනවා. ඒ වටින්නේ පින්නතුනි නිකන් අපි රැකියාවක් කරලා ධනෙ උපයලා ජීවත් වුණාට විතරක් වටින්නේ නැහැ. ඒ ගත වෙන හැම දවසකදීම මේ ඊටාම දුර්ලභව ලැබු බුද්ධෝත්පාදන කාලයෙන් මේ ලෝකයේ පහළ වෙච්ච ඉහළම ප්‍රඥාවන්ත උතුමාගේ දර්ශනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එක පැත්තකින් ලෞකික වශයෙන් දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරමින් තමන්ගේ මෙලොව ජීවිතේ නිරෝගී භාවය දිගාසිරි සම්පත් ලබා ගන්න පුළුවන් විදියට අප්‍රමාදීව කටයුතු කරන්න. ඒ අතර විශේෂයෙන් බුදුහාඳුරෝ දේශනා කරපු මේ දුක ඇති වෙන ආකාරය අපි මුලින්ම සඳහන් කළ ආකාරයට මේ අස්කන්නා සාදී ඉන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී අරමුණු වෙනකොට කුමක්ද සැබවින්ම සිදුවෙන්නේ? ඒ සිදුවෙන්නේ අතීත අත්දැකීම විදියට මේ ස්කන්ධ පංචකයක් පහළ වෙනවා. ඒක පෙරපසුන වේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච අතීත කර්ම විපාකය උපේක්ෂා සහගත වූ මේ කර්ම විපාකය නොදන්නා අපි ඒ තුළ අවිද්‍යාවෙන් බැසගෙන ඒ රූපය ස්කන්ධ පංචකේ නොනවති උපාදාන ස්කන්ධ පංචකයක් බවට අපි පරිවර්තනය කරගන්නවා. ඇති දෙයක් හැටියට ගන්නවා. ගන්නකොටම ඒ පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙලා අපි රූපයත් එක්ක එකට මිශ්‍ර වෙලා ජීවත් වෙන්නේ. රූපයේ සමග එකට මුසු වෙලා අපි වාසය කරනවා නම් අපි පින්නතුනි අපි දුක සමග වාසය කරන්නේ. ඒකෙන් කියන්නේ රූපයෙන් අයින් වෙන කියන එක නෙවෙයි කියන්නේ. භෞතික වශයෙන් අපි රූපය තුළ හිටියත් ලෝකයේ පේන්නේ අපි රූපයක් තුළ ඉන්නවා කියලා. නමුත් අපි දක්ෂ වෙන්න ඕන මනසින් ඇහැට දකින හැම රූපයක් තුළම සිතට එන හැම සිතුවිල්ලක් තුළම රූපයක් නිර්මාණය වෙනවා නම් ඒ නිර්මාණය වෙන සියලුම රූප මේ මොහොතේ තියෙන රූප නෙවෙයි. ඒක මනස ධර්මාලම්බනත් එකතු වීමෙන් හටගන්නා වූ මනසේම ක්‍රියාකාරීත්වයක් කියන එක දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දකින හැම මොහොතකම අපි අනිත්‍ය සංඥා මෙනෙහි කරනවා. අර ස්කන්ධ පංචකයට හිත තියෙන අපි ඒ ස්කන්ධ පංචකනොත් නිදහස් වෙලා අපි මනස ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ මනසත් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දැකලා මනසනොත් මිදෙන පුද්ගලයන් බවටපත් වෙනවා. මේක තමයි ප්‍රඥාවෙන් ඉහළම මට්ටමට යන්නට බුදුහාඳුර අපට කරපු අනුශාසනය. අන්‍ය අනුශාසනාව හැකිතාක් දුරට සතර සතිපට්ඨානෙ තුලින්ගෙන පිළිපදින ගමන් පින්නතුනි ඉඳ ලැබෙන හැම වෙලාවකදීම කල්පනා කරන්න. මම දැන් ඉන්නේ මගේ හිත රූපයක් තුල බැසගෙන දින්නේ කියලා බලන්න. ඔබට කුමන හෝදයක් මතක් වෙන අවස්ථාවේදී, දැන් මේ බණහන අවස්ථාවේදී ඔබ ඉදිරිපිට පේන මේ රූප දැස බලලා අපිට රූප හඳුනා ගන්න පුළුවන්. රූප හඳුනා ගැනීම නෙවෙයි ගැටලුව. ඒ රූප හඳුනා ගන්න අවස්ථාවේදී ඒ හඳුනා ගන්න රූපයේ බාහිර ඒ විදිහටම තියෙනවාය කියලා අපි අවිද්‍යාවෙන් හිත ඒ රූපය තුළට බැසගත්තොත් අපි දුක ස්පර්ශ කරමින් අපි ජරා මරණවල ස්පර්ශය ළඹමින් ඉන්නේ. ඒ නිසා අපේට නිතරම සිහිය නොවන තියෙනට ඕන මේ දකින අසන සිතට එන හැම සිතුවිල්ලක් එක්කම එකට බැඳලා තියෙන රූපය මේ මොහොතේ තියෙන රූපයක් නෙවෙයි. ඒක කලින් ලැබපු අත්දැකීමක්. කලින් ඒක රූපය අත්දැකීම ලැබුණට ඒ රූපය දැන් හඳුනාගෙන කටයුතු කරන මේ මොහොතෙහි රූපය ඒ විදියට නැහැ. තමා මේ දැන් කියවන්නේ මගේම මනසයි කියලා. ඒ මනසත් අනිත්‍යයි, ඒ මනසත් අනාත්මයි කියලා දකින්නට අපි උත්සාහ ගනිමු. පින්තුනේ මේ ධර්මයේ ආශිර්වාදය ආනිසංසය ආදර්ශය අපේ ජීවිතයට ලබා ගන්නා ගමන් ඒ දහමින් දුකෙන් නිදහස් වෙන ගමන් හැකිතාක් දුරට පින්තුනේ අපි ඉතාම ආදරය කරන අපේ දරුවන්ට මේ ධර්ම දායාදේ ලබා දෙමු. අපි අමතාසි ජීවත් වෙනවා නම් ඒකට මේ දහම් කරුණ අපට හැකි විදියට පැහැදිලි කරලා දෙමු. අපි ඉන්න දූ දරුවන් ඥාති මිත්‍රාදීන් ආදී යම් තාක් පිරිසක් ඉන්නවා නම් ඒ හැමදෙනාටමත් ඒ අය අපි කියන දේ අහන සූදානම් නම් ඒකට මේ ධර්ම වරප්‍රසාදේ ලබා දීලා ඔවුන් සමග මේ උතුම් සම්බුද්ධ ශාසනයෙහි ඉදිරිය කළා පියවර නගන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. මේ ලබා ගත්තා වූ ඊටාම දුර්ලභ බුද්ධෝත්පාද කාලය අතිශය දුර්ලභ මිනිසාත්ම භාවය අපතේ නොයන්නට නිකරුණේ වැයවී නොයන්නට හැම මොහොතක්ම සිහියෙන් නුවණින් කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබට මෙලොව ජීවිතයේ සියලු යහපත සැනසීම උදා වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.